අපිත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපි බොහොම පැහැදිලිව කියනවා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ ආයු කාලය අපිව පත් කරලා තියෙන්නේ 7 වෙනි පාර්ලිමේන්තුව තියෙන්නේ 2016 අප්‍රේල් මාසෙ වෙනකන් 2016 අප්‍රේල් මාසෙ වෙනකන් ඡන්ද දීලා පත් කරපු මේ පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීම ප්‍රජාතන්ත්‍රවාදීද කියලා ඒ විසුරුවන්න ඕනේ කියලා යෝජනා කරන අයගෙන් සහ විසුරුවන්න ඕනේ කියන කෑ ගහන අයගෙන් අපි අහනවා ඒකද ප්‍රජාතන්ත්‍රවාදී කියලා එහෙම නැත්නම් ආයු කාලයත් තව 2016 අප්‍රේල් වෙනකන් තියෙද්දි දැන් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හදලා ස්වාධීන අධිකරණයක් හදලා ස්වාධීන පොලිසියක් හදලා ස්වාධීන රාජ්‍ය පරිපාලනයක් හදලා ඉතාම පැහැදිලි පිරිසුදු මැතිවරණ ක්‍රමයක් තුලින් අපි නව මැතිවරණ ඒ පාර්ලිමේන්තුව තෝරා පත් කරගන්නවද නැද්ද කියන ස්ථාවරයට අපි අනිවාර්යෙන් ආයුතෝ තිබෙනවා.